ගෞරවනීය මහා සංඝරත්න අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අද දින මේ නිවසේ රැස් වෙච්ච පින්නතුන් ඉතාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් සිදු කරන අවස්ථාව. ඔබ හැම දිනාගේම ජීවිතයට ආශිර්වාද වීම පිණිසත්, ඒ වගේම මුළු ජීවිත කාලය පුරාම හිතලා සතුටපත් විය හැකි ඉතාම වටිනා මහානීය පුණ්‍ය කර්මයකට සම්බන්ධ වෙන අවස්ථාව. ලක්ෂ්මන් පෙරේරා මහත්මයාගේ, චන්ද්‍රිකා නෝනගේ මේ නිවසේහි, මේ වර්ෂයේහි විහාරස්ථානයේ කඨින චීවරය නිවසේ තැන්පත් කළා. ඊට වන්දනාමාන කරන ගමන් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන විශේෂ අප්‍රමාදීව අප්‍රමාණව පින්කම් කරන සමය. ඉතින් මේ කටයුතු දිහා බලන විට ඉතාම පැහැදිලි මේ පිනතුන් කොයිතරම් ශ්‍රද්ධාවෙන්ද කටයුතු කරන්නේ කියලා. අපි මේ හැම දෙයක්ම කරන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන්, ධර්මරත්නය කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන්, මහා සංඝරත්නය කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අපි මේ සිද්ධ කරන්නේ. ඉතින් පින්නතුනේ බලන්න, එක මොහොතක් හරේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන අවස්ථාව අපේ හිතේ කොයිතරම්නම් ප්‍රසන්න බවක් ඇති වෙනවද? ඒ ධර්මයේ සංඝරත්නය ගැන සිහිපත් කරනකොට කොයිතරම්නම් මානසික සුවයක් කුසලයක් අපේ ජීවිතයට එකතු වෙනවාද කියන එක ඔබට හිතා ගන්නට පුළුවන්. ඉතින් මේ අපි හැම දෙයකින්ම බලාපොරොත්තු වන්නේ අපේ ජීවිතයේහි සතුට සැනසීම දිනු කරගන්න. අපි කොයිතරම් ජීවිතයේහි සාර්ථකද කියලා බලන සංකේතය තමයි අපි කොයිතරම්නම් සතුටෙන් ඉනවාද කියන කාරණය. ඔබ අප හැම දෙනෙක්ම කුඩා කාලේ අධ්‍යාපනය ලැබපු මොහොතේ පටන් මේ වගේ උපන් භූමියෙන් ඈත ප්‍රදේශයකට යම දක්වා වූ මේ ගමන් මග ගැන කල්පනා කරලා බලන්න. ඔබේ හැම දෙයකම බලාපොරොත්තු වෙන්නේ ජීවිතයේ සතුට සැනසීම ලබා ගන්නට. ඒ සඳහා ඔබ නොඑක් දේවල් ජීවිතයේ කළා ඇති. කුඩා කාලේ බොහොම මහන්සියෙන් ඉගෙන කියාගත්තා. රැකී රක්ෂා ආදිය කළා. බොහොම වෙහෙස මහන්සියල මේ වගේ දුර රටකට ආවා. මේ හැම දෙයකම ඔබේ අවසාන බලාපොරොත්තුව තමයි මානසික සුවය දිනු කර ගැනීම. සතුට දිනු කර ගැනීම. ඒ සතුට ලබා ගැනීම හුදේ මිල මුදල් ඉපයීම, ධනෙ ලැබීම විතරක් නෙවෙයි. ඒකට ඍජුවම හේතු වන කාරණය තමයි අපේ මානසික පරිසුද්ධිය. කොයිතරම් දුරට අපේ හිත ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ කෙලෙසුන්ගෙන් මුදවා ගත්තාද කියන කාරණය මතයි අවසානයේදී සතුට තීරණය වෙන්නේ. අන්නේ සතුට ලබන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඉතින් යම් කිසි කෙනෙක් බුදු ගුණ සිහිපත් කරන මොහොත, දහම් ගුණ සිහිපත් කරන මොහොත, සංඝ ගුණ සිහිපත් කරන මොහොත හිත කෙලෙසුන්ගෙන් දුර වෙන අවස්ථාවක්, හිතේ මානසික සුවය සතුට සැනසීම දින වෙන අවස්ථාවක්. විශේෂයෙන්ම මේ කාලේ ඔබ මේ කඨින චීවර පූජාවට සමගාමීව මහා සංඝරත්නයේ ගුණ සිහිපත් කරන අවස්ථාව. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් වැඩ සිටියේ ඒ සැරියුත් මොගලන් ආදී නික්ලේශී මහරහතන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරන අවස්ථාව. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන විශ්වාසයෙන්, බුදුහාඳුරන්ගේ ගුණ ගැන විශ්වාසයෙන් ඒ ශාසනය පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා වෙනුවෙනුයි ඔබ මේ සියලුම පූජාවන් සිදු කරන්නේ කියලා කල්පනා කරන්න ඕන. පින්නතුනි, ඒ ස්වාමීන් වහන්සේලා ලොකු කැපවීමක් කළා තියෙන අතීතේ ඉඳන්. ඔබ දන්නවා, ගිහි පින්නතුන් විදියට ඔබ දෛනික ජීවිතයේ ඔබේ ආත්ම සුඛ විහරණය දරුවන්ගේ සැපය සඳහා කොච්චරනම් කාලයක් කැප කරනවද? අන්න එවැනි ලෝකයකට ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ සමස්ත ජීවිතයම මේ ශාසනයට කැප කරපු කෙනෙක්. ගිහි කෙනෙක් පැවිදුනාට පස්සේ ඒ පැවිදි වෙච්ච දා ඉඳන්ම ගන්න හුස්ම රැල්ලක් පාසා හැම දෙයක්ම කරන්නේ මේ ශාසනය ජීවත් කරවන්න. මේ ශාසනය ජීවත් කරන වගේම උන්වහන්සේලාගේ සීලාදී ගුණයන්ගෙන් දිනු වෙන තමයි ඒ කටයුතු සිදු කරන්නේ. ඉතින් අන්නේ ස්වාමීන් වහන්සේලාගෙන් තමයි අපට මේ ධර්ම පණිවිඩය ලැබෙන්නේ. ස්වාමීන් වහන්සේලා හිටියොතින් තමයි ධර්මයේ සජීවි වෙන්නේ. ධර්මයේ ශ්‍රවණය කරොත් තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ වැඩ සිටියාද, උන්වහන්සේගේ ගුණ මොනවාද කියලා අපට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. එනිසා ස්වාමීන් වහන්සේලාගේ ගුණ සිහිපත් කිරීම, උන්වහන්සේට ගරු සැලකිලි දැක්වීම, අර ධර්ම රත්නියක්, බුද්ධ රත්නියක් කියන මේ ත්‍රිවිධ රත්නයම ජීවමාන කරන්නට හේතු වෙනවා. ඉතින් මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනම ක්‍රියා කළා තියෙන්නේ අපේ ජීවිතය යහපත ලබා දෙන්නට. එයින් එකක් තමයි සුගතිගාමී වීමේ මාර්ගය, අනිත් දෙය තමයි නිර්වාණගාමී මාර්ගය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා. ඒ ඥානයන් අතුරින් එක ඥානයක් තමයි චතුපපාද ඥානය. මේ සත්වයන් මනුස්ස ලෝකයෙන් චුත වෙන ආකාරය උන්වහන්සේ ප්‍රඥාවෙන් දැක්කා. ඒ දැකපු අවස්ථාවේදී උන්වහන්සේට වැටුණු දෙයක් තමයි මරණයෙන් පස්සේ බොහෝ දෙනෙක් යන්නේ මිනිසාත්ම භාවලට පල්ලෙහා ස්ථානවලට දුගතිගාමී ස්ථානවලට. මෙන්න මේක තමයි සත්‍යයන්ට තියෙන ලොකෝම ජීවිත අනතුර කියන එක උන්වහන්සේ තේරුම් ගත්තා. අන්න ඒ නිසා බුදුහාඳුරෝ පළමුවෙම දේශනා කළේ මේ සුගතිගාමී වීමේ මාර්ගය. ඊළඟට මේ සසර දුකෙන් සම්පූර්ණ නිදහස් වන මාර්ගයක් දේශනා කළා. ඉතින් මෙන්න මේ දහම් පණිවිඩය තමයි ස්වාමින් වහන්සේලා මේ වසර 2500ක් රැගෙන ආවේ. අන්නේ රැගෙන ආපු ස්වාමින් වහන්සේලාගේ සීලයට කරන ගෞරවයක් විදිහට තමයි විශේෂයෙන් මේ වස්සසපු ස්වාමින් වහන්සේල වෙනුවෙන් කටින කීවරයක් අපි පූජා කරන්නේ. ඉතින් කටින කීවරය පූජා කරන දිනේ කටින දිනේ සංඝරත්නයේ දවස් විදියට සංඝඩේ විදියටයි සැලකන්නේ. සංඝරත්නයේ ගුණ සිහිපත් කරන දිනේ. ඒ හැම දෙයකින්ම ජීවමාන වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ස්වාමින් වහන්සේලා කියලා කියන්නේ හුදෙක් රූපයක් පුද්ගලෙක් විතරක් නෙවෙයි. උන්වහන්සේට අපි ගරු කරන්නේ ඒ චීවරයක් දරාගෙන මේ ධර්මයේ සජීවී කරන්න දරන උත්සාහය නිසා. ධර්මයට ගරු කරන්නේ ධර්මයේ තියෙන ගුණ නිසා. බුදුහාඳුරන ගරු කරන්නේ මේ ධර්මයේ ලෝකෙට අනාවරණය කරපු උත්තමයන් උන්වහන්සේගේ ජීවිතයේ දහම් කැඩපතක් වුණා. ඒ නිසායි අපි මේ තෙරුවන්ට ගරු කරන්නේ. ඉතින් මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන වෙනුවෙනුයි ඔබ මේ සියලුම පූජාවන් සිද කරන්නේ කියලා ඔබ ඉතාම සතුටට ප්‍රීතියට ශ්‍රද්ධාවට පත් වෙන්න. පින්තුනේ ස්වාමීන් වහන්සේලා කරපු කැපවීම ගැන සාසන ඉතිහාසයේ දිහා බලන විට ඒක මහ සුවිශේෂී කාරණයක්. අන්නේ ස්වාමීන් වහන්සේලාගේ ගුණයන් අපි තේරුම් ගත්ත පමණටයි ඇත්තෙම ධර්මයේ තේරුම් ගත්තත් වෙන්නේ බුද රත්නයේ තේරුම් ගත්තත් වෙන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ මේ කැපවීම මේ පරිත්‍යාගයේ පින්නතුනේ ඇතැම් විට සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බෑ. ඒක මේ සාසනයට ඇතුළත් වෙන්නම ඕන. නැත්තම් ළඟම කෙනෙක් පැවිදි වෙන්නට ඕන තමගේ ඥාති කෙනෙක්. එහෙම වුණොත් තමයි ඇත්තටම තේරෙන්නේ මේක. යම්කිසි කෙනෙක් තමගේ මුළු ජීවිතේම සාසන වෙනුවෙන් කැපෙලා ඉන්නවයි කියන එක පින්නතුනේ ඒක සරල දෙයක් නෙවෙයි. ඒක පන්සලේ ඉන වෙලාවෙදි විතරක් කරන දෙයක් නෙවෙයි. උන්වහන්සේ කොහේ ගියත් ඒ සිවුර ගැන සැලකිල්ලෙන් හැම මොහොතක්ම තමන් මේ බුදුහාඳුරන්ගේ බුද්ධ පුත්‍රයෙක් කියන හැඟීමෙන් කටයුතු කරන්නට වෙනවා. ඒක සරල දෙයක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි මේ ස්වාමීන් වහන්සේලා සාසනෙට පූජා කළේ අපේ පින්වන්ත ශ්‍රද්ධාවන්ත අමල තාත්තලා. ඔබ දන්නවා ඔබට ලැබෙන දරුවා ඔබ කොයිතරම් ආදරයෙන් සෙනෙහසින් ආරක්ෂා කරනවද? කුසේ දරාගෙන ඉන්න කාලේ ඉඳලා ඒ දරුවා ආදරෙන් රැකබලාගෙන මෙලවට බිහි කරලා ඒ දරුවාට අධ්‍යාපනය ඇතුළු මේ සියලුම දේවල් ලබා දෙන අවස්ථාවේදී ඔබ ඔබේ ජීවිතයම කැප කරන්නේ දරුවන් වෙනුවෙන්. අන්න එහෙම කැප කළ හදන දරුවෙක් තමයි අපේ ශ්‍රද්ධාවන්ත අමල තාත්තල සාසනෙට පූජ කරන්නේ. එතකොට ඒ අමල තාත්තලට ඊට වඩා දෙන්න පුළුවන් දෙයක් නැහැ පින්නතුනි. ඇයි මෙහෙම දරුවෙක් සාසනෙට පූජ කරන්න කියලා ඔබ හිතන්නට ඕන? මේක පින්නතුනි ලෙහෙසි දෙයක් නෙවෙයි. මේ කැපවීම සිදු කරන්න එකාතකින් ඒ ස්වාමීන් වහන්සේගේ විමුක්තිය විතරක් නෙවෙයි මේ සම්බුද්ධ ශාසනය තව බොහෝ කාලයක් ගෙන යන්න කියන ලොකු ප්‍රාර්ථනාවකින් මේක කරන්නේ. විශේෂයෙන් අපේ ශ්‍රී ලංකාවේ අතීත අම්මල තාත්තලාගේ එක ප්‍රාර්ථනාවක් වුණේ සිහිනයක් වුණේ ඒ ඇට ලැබෙන දරුවෙක් ශාසනයට පූජ කිරීම. නිකන් දරුවෙකුත් නෙවෙයි. දරුව ඇතැම් විට එක්කෙනෙක් හිටියත් දහ දෙනෙක් හිටියත් ඒ ඉන්න දරුවන්ගෙන් හොඳම දරුවා තමයි ශාසනයට පූජ කළේ. ඒ පූජා කලෙම මේ ශාසනය ජීවමාන කරන්න මේ ශාසනය බොහෝ කාලයක් රැගෙන යන්නට. අන්නේ ස්වාමින් වහන්සේලා අපට එක පැත්තකින් සුගතිගාමි වීමේ මාර්ගය කියලා දුන්නා. සුගතිගාමි වීම සඳහා ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව කියන මෙන්න මේ කරුණු වලින් අපි දිනු වෙනට ඕන. අපි කොමන දේ කළත්, ඉගෙන කියාගත්තත්, රැකියාවක් කළත්, ගේදොර වැඩපළ කළත්, කෙනෙක් ඇසුරු කළත්, මේ කොමන දේ කළත් අපේ අවසාන බලාපොරොත්තු වෙන්නට ඕන තමා සුගතිගාමි වෙන කෙනෙක් කියන එක. තමා කිසි විටක දහම් මගින් බැහැර වෙන්නේ නැහැ. පංචශීලයෙන් බැහැර වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් බැහැර වෙන්නේ නැහැ. තමා නිතරම හදවතේ කුසල චේතන ඇති කරගෙන ජීවිත කාලය ගත කරන්නේ. ඇයි අපට කියන්න පුළුවන් කමක් නැහැ, සහතිකයක් දෙන්න පුළුවන් කමක් නැහැ. කොයි මොහොතේ අපි මේ ආද කියලා. දැන් බලන්න අද මේ ඔබට තියෙන සම්පට්ටිකනේ මේ සම්පට්ටික එක මොහොතෙන් අපට අහිමි වෙනවා අපේ මරණයටපත් වීමත් සමගම ඔබ අපේ හැමදෙනෙක්ම දන්නවා අපි කවද හිටියත් හැමදාම ජීවත් වෙන්නේ නැහැ අවුරුදු 500ක් හිටියත් අපි මැරෙන්න ඕන ඒ මරණයටපත් වෙන දවසේදී බලන්න අපට එක ස්පී ගහන මොහොතින් මේ සියලක්ම අපට අහිමි වෙනවා ඒ මොහොතේදී පින්නොතනි අපේ අපි උදව් කරපු කාටවත් පුළුවන් කමක් නෑ අපට උදව්වක් කරන්න. දරුවෝ 100 දෙනෙක් ඔබ බිහි කළ තිබුණත් ඒ එක්කෙනෙකුටවත් පුළුවන් කමක් නෑ ඔබේ මේ මරණයෙන් ඔබ මුදවා ගන්න. කරන්න පුළුවන් එකම දේ තමයි ඒ ඇයට බෙහෙත් හේට් ටිකක් කැම ටිකක් දෙන්න පුළුවන් එච්චරයි. නමුත් මේ මොහොතේ අපි තනියම මේ අවස්ථාවට මුහුණ දෙන්න ඕන. අන්නේ අවස්ථාවට සාර්ථකව මුහුණ දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයක් දේශනා කළේ. ඒ ධර්මයේ තුලින් මේ වගේ ශ්‍රද්ධාව දිනන පින්කම් ඔබ කළා තියෙනවා නම් ඔබට කිසිම වෙලාවක අවසාන මොහොතේ දුකක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව ඔබ මෙතන net දෙක පියා ගන්නවත් එක්කම ඔබට ලැබෙන්නේ මීට වඩා හොඳ ඉහළ ස්ථානයක උපතක්. මනුස්ස ලෝකයට ආවත් ඔබ ශ්‍රද්ධාව දිනු කරන්න පුළුවන් විදියට සීලාදී ගුණධම් දිනු කරගන්න පුළුවන් විදිය පරිසරයක ඔබ පිළිසඳ ගන්නවා ඉපදෙනවා. නැත්නම් ඔබ ඊට වඩා ඉහළ තලයක දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වගේ ස්ථානයක ඉපදෙනවා. ඉතින් මෙන්න මේක අපේ අවසාන බලාපොරොත්තු බවට පත් කරගන්නට ඕන. අන්නේ බලාපොරොත්තුෙන් ඉන්න පින්වත් පිරිසක් තමයි මෙතන මේ ඉන්නේ. බලන්න පින්වත්නි, ඒ බලාපොරොත්තුෙන් අපි වැඩ කරනකොට අපේ ජීවිත කොච්චරනම් ලස්සන වෙනවද? අපි අතින් වැරදි අඩුපාඩු සිද්ධ වෙන්නේ නැහැ. වෙන කෙනෙකුට අපි හිතට දෙන දයක් කියන්නේ නැහැ. නැත්තම් ද්වේෂයක් ඇති වෙන දයක් අපි කරන්නේ නැහැ. මේ හැම දෙයකින්ම අපි මිදෙලා ඉන්නේ මේ දහමඟක් අපිට ලැබෙච්ච නිසා. දැන් මේ වෙලාවේ මොනවද බලන්න පින්නතුනේ සමහර අය කොයිතරම්නම් අකුසල සිතුවිලි සිද්ධ වෙමින් ජීවත් වෙනා ඉන්නෝද මේ ලෝකේ. එවිනේ අතුරින් ඔබ මේ දහම් මාගේ ඉන්න හැටියට කොයිතරම් නිර්ආමිෂ සුවයක් ඉඳිනවාද කියලා මේ බලන්න. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන අවස්ථාව, ධර්මයේ සිහිපත් කරන අවස්ථාව, ඒ සරියුත් මොගලන් ආදී ස්වාමින් වහන්සේලා සිහිපත් කරන අවස්ථාව අපේ ජීවිතයේ කොයිතරම්නම් ලස්සන වෙන සුවදායි අවස්ථාවක්ද? මෙන්න මේ අවස්ථාව අපි හැකිතාක් දුරට වැඩි දියුණු කරගන්නට ඕන. ශ්‍රද්ධාවෙන් ඉන්න කෙනා දන් දෙනවා, සිල්වන්ත වෙනවා, බණ භාවනා කරනවා, බුදු ගුණ වඩනවා. මේ හැම දෙයකම යාගේ ඉහෙළම බලාපොරොත්තු වන විතර ඉහෙළම තැනක තමන්ගේ හිත තියාගන්න, හිත පිරිසුදු තියාගන්න. අන්නේ ඉලක්කයෙන් ඉන්නකොට අපේ සාමාන්‍ය දෙනදා ජීවිතේ වැඩි තාම ලස්සන වෙනවා, ඒව සාර්ථක වෙනවා, අලංකාර වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. උදෙක් සුගතිගාමි වීම විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රාවකයන් පැහැදුනේ කුමක් නිසාද කියන එක අපි දැනගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ඒ වැඩ සිටිය බොහෝ ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ හඳුනාගෙන තිබුණේ. උන්වහන්සේගේ සමහර ඉර්ධි බල දැක්කා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට තිබිච්ච සුවිශේෂ ඥානයක් තමයි යමක මහා ප්‍රාතිහාර්ය ඥානය කියලා කියන්නේ. ඒක බුදුහාඳුර කෙනෙකුට විතරක් සීමා වෙච්ච ඥානයක්, හැකියාවක්, ඉර්ධි බලයක්. ඒ කියන්නේ එක විට ශරීරයෙන් ගින්දරක් ජලයක් නිකුත් කරන්න පුළුවන්. මෙන්න මේ යමක මහා ප්‍රාතිහාර්ය දැකපු ස්වාමින් වහන්සේලා හුඟ දෙනෙක් හිටියා. නමුත් පින්නතුනි, ඒ ස්වාමින් වහන්සේලා ඊටත් වඩා පැහැදිච්ච කාරණයක් තිබුණා. යමක මහා ප්‍රාතිහාර්ය දැක්කාම ඕනම කෙනෙක් දමන වෙනවා බුදුරජාන් වහන්සේට. ඒ ඉර්ධි ප්‍රාතිහාර්යයට දමන වෙන ආකාරය. නමුත් බුදුරජාණන් වහන්සේ විශ්වාසයේ තිබ්බේ ඉර්ධි ප්‍රාතිහාරයට නෙවෙයි. උන්වහන්සේ වැඩිපුර විශ්වාසයක් තියලා කටයුතු කරේ කුමක් සඳහාද? දේශනා ප්‍රාතිහාරයට. දේශනාවෙන් පුද්ගලයන් දමනය කිරීම තමයි වඩාත් මගේ කලිය. උන්වහන්සේ ඊටහාම ලස්සනට දේශනා කළා දුක ඇති වෙන්නේ කොහොමද කියලා. අන්නේ දුකේ නිදහසන මාර්ගය දේශනා කළා. පටිසම්පාදේ හේතුඵල ධම දේශනා කළා. මෙන්න මේ දේශනාවල තමයි මේ අය පැවිදි වුණේ. සමහර කෙනෙක් හෙට වෙන දවසේ විවාහ වෙන්න කියලා හිටියය. ඒ විවාහයේ පසෙක තියලා අද දවසේ මහනුණා. හෙට දවසේ ගෙයක් හදලා, මාලිගාවක් හදලා විවෘත කරන්න ගෘහ ප්‍රවාස මංගල්‍යයේ තිමිච්ච දවසේ ඒක අත්හැරලා අද දවසේ මහනුණා. සමහර කෙනෙක් හෙට දවසේ ඔටුන්න ලබන්න, රාජාභිෂේකේ ලබන්න හිටපු අය ඒක අත්හැරලා අද වෙන දවසේ මහනුණා. පින්නොතින ඔබ හිතනවද මේ පැවිදි උනේ අර බුදුරජාණන් වහන්සේ ඉරිදි බල දැකලා කියලා? ඇත්තන පින්නතුනි, ඊටත් වඩා ගැඹුරු කාරණයක් දැක්ක මේ පැවිදි වෙච්ච අය. සමහර අය මුළු රටේම හිටිය ධනවත්ම කෙනාගේ එකම පුතා රට්ටපාල හාමුදුරුවගේ අය. එයත් පැවිදි වුණා. ඒ පැවිදුනේ පිනුතුම් වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි අපේ මනසේ ස්වභාවය විස්තර කරන මේ ක්‍රමය දැකලා. අපේ ජීවිතයේ කුමක්ද යථාර්ථය කියලා මේ පැහැදිලි කරන විසිතුරු ධර්මදේශනාව අහලයි බොහෝ දෙනෙක් පැවිදි වුණේ. අපේ ජීවිතේට ඇත්තටම මොකද සිද්ධ වෙන්නේ කියන කාරණේ. දැන් ඔබ මේ වෙලාවේ ඇසින් රූපයක් බලාගෙන ඉන්නේ. දැන් මේ මල් දිහා, ප්‍රතිමා වහන්සේ දිහා, මේ කටින චීවරය දිහා ඔබ බලාගෙන ඉන්නේ. ඔබට හිතෙන්නේ මේ දැන් පේන රූපේ ඔබට එහැට පේන්නේ කියලා. ඇත්තටම පින්නතුනි වෙන්නේ ඇසින් කරන්නේ වර්ණ රූපේ විතරය ගන්න එක කරන්නේ. ඒක තේරුම් ගන්නේ මනසින්. කණෙන් කරන්නේ ශබ්ද රූපේ විතරය කනට ගන්න. ඒක තේරුම් ගන්නේ මනසින්. නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියන් වලින් කරන්නේ අර මුල් ප්‍රාථමික එක්ස්පීරියන්ස් එක ගන්න එක විතරයි කරන්නේ. ඒක හඳුනාගන්නේ මනසින්. මනසින් හඳුනා ගන්න විතරක් නෙවෙයි පිනතුනේ. ඒක මනසින් හඳුනා ගන්නකොට අර මුල් අත්දැකීම රූපයක් නම් ඒ ඇසක් රූපිය චක්කු විඥානයේ නිරුද්ධ වෙච්ච තැනක මේ හැම දෙයක්ම මනසින් තේරුම් ගන්න. එතකොට මෙන්න මේක තේරුම් ගත්තොත් අපි බාහිර දකින රූපේ ලක්ෂණ දකින්න පුළුවන්. හැබැයි මේ රූපයේ බාහිර තියේ කියලා බාහිරට නැඹුරු වෙන්නේ නැහැ. බාහිර පේන රූපයේ මේ වෙලාවේ බාහිර තියෙන දෙයක් කියලා අපි හිතුවොත් ඒ රූපයේ තියෙන දුක් සැප දෙක අපි විඳිනට ඕන. නමුත් අපි තේරුම් ගත්තොත් මේ තේරුම් ගන්න දේ මේ තේරුම් ගන්නේ මනසේ කියලා, ඒ සැප හෝ දුකේනේ තමන් හිතන විදිහටය කියලා හිතුවොතින් එතනම පින්නතුනි දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒකේනා බාහිර රූපය තුල හිත බැසගන්නේ. බාහිර රූපයෙන් හිත නිදහස් කරගත්තා කියන්නේ එයා ලෙඩවීම, මහලු වීම, මරණය, ප්‍රිය විප්‍රයෝග මේ දුක් ටිකෙන් අනිදහස් වෙනවා. ඒ විතරක් නෙවෙයි, යා නිත්‍ය වශයෙන් ගන්න මනසක්වත් ගන්නෑ. මේම යථාර්ථයේ හිතන මනසත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන මනසක් කියලා මේ පැත්තෙන් දකිනවා. පින්නොතිනි අවසාන වශයෙන් හො දකින්නේ සබ්බේ සංඛාර අනිච්චා, මේ සියලු සංස්කාරයන්ගේ අනිත්‍යතාවය දකිනවා. හැම මොහොතෙම රූපාදී ස්කන්ධ පංචකයක්, අසාදී ආයතන මේ සියලක්ම හටගෙන නිරුද්ධන ආකාරය දකින්න. මෙහෙම දකින පමණට පිනුතුණිය දුකෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ යගේ ඉහෙළම බලාපොරොත්තු දුකෙන් නිදහස් වීම. මෙන්න මේ මාර්ගය අසා දැනගත්තු කෙනා ඉක්මනින්ම මේ මාර්ගයට අවතීර්ණ වෙනවා. ඒ යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරගන්න මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. මෙන්න මේක තමයි මෙයා හැම වෙලාවෙම පියවර තියෙනකොට හැම පියවරක්ම මෙන්න මේ මාර්ගය ඔස්සේ යන්නේ. ඔහුගේ දැක්ම නිවැරදි, ඔහුගේ සංකල්ප නිවැරදි, වචනේ නිවැරදි, ක්‍රියාව නිවැරදි, දිවි පැවැත්ම නිවැරදි, උත්සාහය නිවැරදි, සතිමත් බව නිවැරදි, ඔහුගේ සමාධිමත් භාවය නිවැරදි. පින්නොතුනි මෙන්න මේක තමයි නිවෙන සැනසෙන මාවත කියලා කියන්නේ. ඔබ මොන දේ කළත්, දරුවෙක් හැදුවත්, රැකියාවක් කරත්, ව්‍යාපාරයක් කළත්, පාරක ගියත්, ව්‍යායාමයට ගියත්, බෙහෙත් ටිකක් ගන්න ඉස්පිරිතාලෙට ගියත්, කුමන දේ කළත් ඔබ සැබෑ ලෙසම ධර්මයේ තේරුම් අරගෙන නම් ඔබ ඉන්නේ මෙන්න මේ ආරක්ෂණික මාර්ගයේ. ඒ ඉන්නවා කියන ඔබේ අතින් අඩුපාඩු සිද්ධ වෙන්නේ නැහැ. ඔබ දරුවන්ගේ වැඩ කරන ගමන්, රැකියාව කරන ගමන් ඔබ යන්නේ කොහේටද මේ නිවන කරා ළඟා වෙමින් ඉන්නේ. එතකොට අපේ ජීවිතයේ අවසාන ඉලක්කය දුකෙන් නිදහස් වීම. මේ දුකෙන් නිදහස් වීම කියන අවසාන ඉලක්කයේ ඉහළම තලයක අපි තියාගත්තොත් අපි එදිනෙදා ජීවිතයේ සිදුවන ගැටලු වලදී දුක් වෙන්නේ නැහැ. ඇයි ඒ තමන් මේ ලොකු බලාපොරොත්තුවකට මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ? ඔහුගේ අවසාන බලාපොරොත්තුව දරුවට එක හදලා උගන්නන එක විතරක් නෙවෙයි. ඔහුගේ අවසාන බලාපොරොත්තුව ලොකු රැකියාවක් කරන එකක් විතරක් නෙවෙයි. ගෙදර තියෙන මෝගේජ් එක ගෙවල ඉවර කරන එක විතරක් නෙවෙයි ඔහුගේ බලාපොරොත්තු. ඒවත් කරනවා. හැබැයි ඊට වඩා ඉහළම තැනක ඔහුගේ ආධ්‍යාත්මික බලාපොරොත්තුව, ස්පිරිචුවල් ගෝල් එකක් ඔහු තියාගෙන ඉන්නේ. හැම දෙයක්ම කරන්නේ මෙන්න මේ ආරස්නගික මාර්ගය ඔස්සේ මේ යන ගමනේදී ඔහුට මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන, ඒ ගමන් මඟ ලස්සන කරන, ගමන් මඟ ආලෝකවත් කරන, ඒ ගමන් මඟට දිය දහර ඉසින, ආශිර්වාද කරන රත්නයම් බවට පත් වෙනවා. ඔහුට නිතරම මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝ රත්නය. අන්නේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ලැබමින් එතැනැත්තා නිතිපතාම උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රී නිින්දට යාම දක්වාම එතැනැත්තා සියලුම දේවල් කරන්නේ මෙන්න මේ ඍජු ප්‍රතිපදාව මධ්‍යම මාර්ගයේ ආරස්නගික මාර්ගෝසේ තමයි ඔහු ජීවිතයේ සියලුම දේවල් කළමනාකරණය කරගෙන. ඒ කියන්නේ දිනෙන් දින මේ තැනැත්තා දුකෙන් නිදහස් වෙමින් උපරිම ලෙස සතුට දිනු කරගැනීමෙන් මේ ආධ්‍යාත්මික ගමන මග යන්නේ. ඔහු එදිනෙදා පින්කම් කරන්නේ මෙන්න මේ ගමන් මගේ ජීවිතය තවදුරටත් සාර්ථක කරගන්න ශක්තිමත් කරගන්න. මේ පින්කම් කිරීම ඔහුගේ ජීවිතය අවසන් ඉලක්කය නෙවෙයි. කඩන පින්කමක් කිරීම ජීවිතය අවසන් ඉලක්කය නෙවෙයි. ඒක ලොකු පින්කමක්. ඒක ඕන වෙලාවක හිතලා සුගතිගාමි වෙන්නත් පුළුවන්. හැබැයි පින්තුනේ බෞද්ධයෙකුගේ අවසාන ඉලක්කය කඩන චීවරයක් පූජා කිරීම නෙවෙයි. මේ දේවල් කිරීමෙන් අපි ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ ලෞකික පිනෙන් සාස්වා පුණ්‍ය භාගිය උපදිවේපක්කා කියපු විදිහට ශාස්ත්‍රවෝ පුණ්‍ය විපාක ගෙන දෙන උපදි සම්පත් ලබා දෙන නිරෝගී සම්පත්තිය, දිගාසිර සම්පත්තිය මේ වගේ උපදි සම්පත් ලබා ගැනීමෙන් අපේ දිවි මාගේ ශක්තිමත් කර ගැනීමෙන් මේ ආධ්‍යාත්මික ගමන් මග සීල සමාධි ප්‍රඥා නැත්තම් සමත විදර්ශනා කියන මේ ගමන් මග ශක්තිමත් කරගන්නයි යෙතනත්තා මේ සියලුම දේවල් කරන්නේ. යන ගමනේදී ඉහළම ගෝල් එක තමයි මේ රූපාදී ස්කන්ධ පංචකයේහි සමුදේවය බලන එක. යං කිංච සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං මෙන්න මෙතෙන්ට එන තමයි ඔහුගේ අවසාන ගෝල් එක. මේක තමයි self fulfillment එක, self actualization එක, self realization එක. මෙන්න මේ ඉලක්කයට ළඟා වෙමින් තමයි මේ තැනැත්තා ජීවිතේ හැමදේම කරන්නේ. පින්නොතුනි මෙවැනි කාලයක අපි මනුස්ස ලෝකයට ආවේ විශේෂයෙන් සදහැවත් අම්ම තාත්තගේ දරුවන්ව ලිපදුනේ මෙන්න මේ කාර්යභාරය අපි කරන්නමයි. පින්නතුනි මේක කිසි විටක අමතක කරන්න එපා. ඔබට ජීවිතේ කොයිතරම් කරදර කම් කටුළු තිබුණත්, ලෙඩ දුක් තිබුණත්, කොයිතරම් අපහසුතා තිබුණත් කිසි විටක මේ ආධ්‍යාත්මික ඉලක්කය අමතක කරන්න එපා. අපි මේ ලෝකෙට මෙවැනි කාලයක ආවෙම විශේෂයෙන් මෙවැනි දහමක් අහන්නට පුළුවන් වටා පිටාවක අපි ඉන්නෙම මේ ස්පිරිචුවල් ගෝල් එකට ළඟා වෙන්නමයි අපි මෙවැනි කාලෙක සුගතියක බුද්ධෝත්පාද කාලයක ශ්‍රණ සම්පත්තිය ලබාගෙන අප මේ ජීවත් වෙන්නේ. ඉතින් අන්නේ ගමන් මග යන තරමට එකතකින් තමන්ගේ ජීවිතය සඵල වෙනවා, තමන්ගේ ළඟම ඥාතීන්ට ආශිර්වාදයක් වෙනවා, මීගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස වෙනවා, ඒ වගේම දෙවියන් සහිත ලෝකයාට ඒක ආශිර්වාදයක් වෙනවා. ඉතින් පින්නතුනි හැම දිනෙකම සතුටට පත්වන්න ඊමා ශ්‍රද්ධාවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී උතුම් බුදුගුණ සිහිපත් කරමින් සද්ධර්මයේ සාක්හත ආදී ගුණ අනුස්මරණය කරමින් මහා සංඝරත්නයේ සුපටිපන්න සාදී ගුණයන් සිහිපත් කරමින් බුදුදම සංඝ කෙන තෙරුවන් කෙරෙහි අපමණ ශ්‍රද්ධාවෙන් සිද කරන මේ සියලු කුසල දහමල බලයෙන් ඔබේ දිවි මඟ වාසනාවන්ත වේවා, විසිතුරු වේවා, දිනෙන් දින සුගතිගාමි වීම සඳහා අවශ්‍ය සියලු වටපිටාව සකස් වේවා. ඒ වගේම පටිච්චසමුප්පාද අවබෝධයෙන්, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ අවබෝධ කර ගැනීම සඳහා වූ යන ගමන් මගට මේ සියලු පින්කම් ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්තුන් හැම දිනාටම ආශිර්වාද පිණිස ස්වාමින් වහන්සේලා දැන් සෙත් පිරිස සජ්ජහානා කරමින් ආශිර්වාද කරනවා. මේ උතුම් පිරිත යානිසංසයෙන් රැස්වන පින්තුන් හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. ඔබේ ජීවත් වෙන ඥාතීන්ට ආශිර්වාද වෙන වගේම මියගේ ඥාතීන්ට මේ උතුම් පින පුණ්‍යානුමෝදනා පිණිස වේවා. ඒ වගේම ඔබේ ජීවිතයෙන් මෙලොවට බිහි වෙන්නට ඉන්න දරුවන් ඉන්නවා නම් ඒ දරුවන් හැම දිනාටමත් මේ උතුම් පින්කම ආශිර්වාදයක් වේවා. ඒ දරුවන්ගේ අනාගතය සඵල කරගන්නටත් මේ උතුම් පින්කම හැමතිම්ම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ස්වාමීන් වහන්සේලා පිරිත් දේශනා කරමින් ආශිර්වාද කරනවා. පින්තුණු ශ්‍රද්ධාවෙන් ඒ සඳහා සෝදානම් වෙන්න. සාදු සාදු සාදු.